එහෙනම් අපි මාර්ගඵලයක නැත්තම් සම්මාදිට්ඨිය නැත්තම් සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද කියලා කොහොමද දැනගන්නේ? ඉතල ඒක දැනගෙන ඉන්න පාර. දැන් මේ කෝපේ බලනකොට කොහමද සම්මාවට පේන්නේ කෝපේ? දැන් මේ කෝපේ දකින්නවා. මේ කෝපේ දකින්නකොට සම්මාව තියෙන කෙනෙක්ට පේන ඇති දන්නවද අපේ අඳුර? මං කියලා දෙන්න ඔබ වහන්සේට මං උදව් කරන්න. කෝපේ දැක්කාම සම්මාව තියෙන කෙනෙකුට පේන්නේ කෝපෙන් ගැලවෙන ක්‍රමේ. මිත්‍යාව තියෙන කෙනාට අවු වෙන ක්‍රමේ පේනවා. දැන් සම්මාවෙන් ඉන්න කෙනෙකුට කාන්තාවක් පේනවා. කාන්තාවෙන් ගැලවෙන ක්‍රම ටික පේනවා එයාට. එයා ටිකක් තනි වෙන්න හදන. එහෙනම් මෙතනින් යන්න ඕනේ. කට්ටි ඉන්න තැනකින් මං හිටියොත් එයාට එතනට ඇවිල්ලා කතා කරන්න බෑ. එයාගේ අදහස කියන්න බෑ. එහෙනම් කට්ටි ඉන්න තැනම ගැවසෙන්න ඕනේ. මේක ටික වාතාවරණයට හොඳ මදි වාගේ. එයා කතා කරන්න කියලා එනකොට මම වෙන කරේ කියලා අන්තිම කොහොමද උපාසක මාත්‍යා මේ අපි මේ ගිය අවුරුද්දේට මේ අර මේ උගස් ගස්සෙම ගෙනාව නේද? උගස්සෙම හරි හොඳයි. රබම් පද ටිකත් හරි ලස්සනයි කියලා ටක් ගල වෙන කතාව දැන් එයාට කතා කරන්න බෑ. එයා දන්නව අර ගැලවෙන ක්‍රම ටික සම්මාව ඉන්න කෙනෙක්. සම්මාව ඉන්න කෙනෙක්. දැන් මොනාර එකක් යනවා මේ. එයා දන්නවා මේ අර අර මනුස්සයාගේ වැඩේ මෙයා දැක්කොත් මෙයා ටිකක් කලබලයි. ඉතින් හාමුදුරනේ බලන්නකො මේ කජු මේ මල් පිපිල. ආහෝ මේ කජු ගාක් නේද බලන්නකො මේ පීදුන අවුරුදු 4ක් පීදුන්නේ. අර යතන යනකම් මෙයා කජු ගාගෙන විස්තරය කරනවා. එයා සම්මාව ඉන්න කෙනෙක්. එහෙනම් මේ ලෝකේ ලෝභ දේශ මොහ දැක්කාම ගැලවෙන එක දකින්නවා නම් එයා සම්මාව ඉන්න කෙනෙක්. කාන්තාවක් දැක්කාම මෙයා නම් ටිකක් ගැලපෙනවා අනාගත අපේ සහකාරිට එන මේ මෙයාගෙන් කොහොමද බලන්නකො මේ භූතියෝ දෙන්නේ කිනානේ මල්ලි මේ තේකක් ගෙන්නද දැන් නෙබිවේ හරි හරි තව ටිකක් දැන් මුංගු පිටක් නැයි අරකට අවු වෙන්න එපාය යකා බඳගෙන බෙරේ ගහන්න එපාය අවුරුදු 25ක් විතර ඕපිඩි ගන්න යන්න එපාය ළමයි අරගෙන බේත් ගන්න දැන් අවු වෙන කොට හදන්න මේ එහෙනම් මේ නාම රූප දකින්න මිනිසයා ගැලවෙන එක දකින්නවා නම් එයා ආර්ය ශ්‍රාවකෙක් සම්මාව දැක්ක කෙනෙක් නාම රූප දැක්ක ගමන් අවු වෙන ක්‍රමය දකින්නවා නම් එයා මිත්‍යා දුක්ඛිකේ අනාර්ය ශ්‍රාවකේ මාරය සරණ යන කෙනෙක් දැන් පෑදෙලිද දැන් ඔබ වහන්සේ නාම රූප දකින්නකොට ඔබ වහන්සේට අවු වෙන ක්‍රමය පේනවද ගැලවෙන ක්‍රමය පේනවද හරි දැන් තියෙන ප්‍රශ්නය මේ නාම රූප දකින්නකොට මම අවු වෙන්නේ නැති ක්‍රමය දකින්වයි කියලා කියන එක අවු වෙන්නේ නැහැ කියන එක මම කිව්වට පස්සේ දැන් ඔබ වහන්සේ කියන්නේ හැබැයි මම ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අහුවා මේ නාම රූප මේ කෝපේ දකින්නකොට ඔබ වහන්සේට මොනවද පේන්නේ දැක්කම කෝපේනේ පේන්නේ මොකද්ද කියලා ඔබ වහන්සේ කල්පනා කළා ඔබ වහන්සේට මම උදව්වක් වශයෙන් ඒක දකින්න ක්‍රමය කිව්වා. කිව්වට පස්සේ ඔබ වහන්සේ දැන් ඒක රෙකෝඩුණානේ. දැන් ඔබ වහන්සේ දන්නවා ඒ ක්‍රමය. ඔව් මමත් දකින්නේ එහෙම තමයි. එතකොට දැන් මම රාතන් වහන්සේගේ මානසිකත්වයේ ඔව් මටත් ඒ මානසිකත්වයේ තමයි. දැන් මේක කොහොමද බං? ඒතර දැන් බේත වැඩි වෙගෙන යනවානේ. හොස්පිටල් එකේ අර කාලේ වැඩි වෙන. දොස්තර වහන්සේ ටිකට් කපන්නේ. එතකොට දැන් මානසික රෝගලට ගියා. මානසික රෝගලට ගියාම ලෙඩෙක් ඉන්නවා. ලෙඩෙක් ඉන්නවා. එතකොට ලස්සනට මේ ලාම්පුවක් තියලා තෙල් දාලා දොස්තර මාත්‍යානෝ පුතා මේක පත්තු කරන්නේ කොහමද? මේක පත්තු වෙන්නේ නැහැ නේ. අර ප්‍රශ්නේනේ. පිත්තර ලාම්පන්නේ කුකුලා පාන කොහොමද පත්තු වෙන්නේ? පිත්තල ගිනි ගන්නෑ නේ. දොස්තර මාත්‍යා මේක පත්තු කරන්නේ කොහමද කියලා මූට පිස්සුනේ. දැන් මෙයා හිතනවා මෙයා නිරෝගිමත් දොස්තර මාත්‍යා පිස්සු. ඇයි එයාට ඒ විදිහට තමයි දැනෙන්නේ. එතකොට දොස්තර මාත්‍යාන පුතා මේ කුකුලා පාන පත්තු කරන්නේ කොහමද? මම උත්තර දෙන්නේ මම කල්පනා කරනවා පිත්තල ගිනි ගන්නෑ නේ. මේකවත් තේරෙන්නේ නැද්ද? එතකොට මම පිස්සෙද්ද මේ කෝට් එකක් දාගෙන ඇවිල්ලා තිනේ. මම ඇත්ත ડોක්ටර්ද දන්නෙත් නෑ. පිත්තල ගිනි ගන්නෑ නේ. යකඩ ගිනි ගන්නෙත් නෑ. ඇලුමිනියම් ගිනි ගන්නෙත් නෑ. එහෙම තමයි කියලා දීලා තින්නේ. පත්තු කළාද ගිනි ගන්න. එතකොට කුකුලා පාන කොහොමද පත්තු කරන්නේ? උත්තරේ කියන්නේ ඊට පස්සේ දොස්තර මාත්‍යා හරි පුතා මං උදව් කරන්න. කුකුලා පාන පත්තු කරන්නේ මෙන්න ගිනි පෙට්ටිය ගත්තා බලා ගන්න. ඕං. දැන් පේනවද පත්තු වෙනවා? හේමයි. මේක තමයි ඉතින් මම දන්නවන්නේ මම මේක ඉතින් දොස්තර මාත්‍යා දන්නවද කියලා මම බලන්න හිටියේ. දොස්තර මාත්‍යා බැරි වෙලාව පත්තු කරේ නැත්තම් ඒ ක්‍රමයට මම පත්තු කරනවා. මට කල්පනාවක් ආවා දොස්තර මාත්‍යා මේක දන්නවද කියලා. ඒ නිසා මම බලාගෙන හිටියා දොස්තර මාත්‍යා මේක හරියට පත්තු කරනවා. හරි. මම දන්නේක දොස්තර මාත්‍යා දන්නවා. එහෙම තමයි පත්තු කරද්ද මත් කල්පනා කරනවා මට වැරදුනා දොස්තර උපාධිය පාස් වෙනකන් සාතික හම්බෙනකන් මට හරි ගියා මෙතන පත්ති මම්බුණානේ මානසික රෝලේ එතන තමයි මගේ අකුසලේ පටන් ගත්ත තැන දැන් තේරෙනවා දොස්තර මාත්‍යාට වැඩි දවසක් යන්නම් වෙන්නේ නැහැ පෙන්සනුත් හම් වෙන්නේ ඉක්මනටම දොස්තර මාත්‍යාන්නේ අර මිනිස්ස කෝට් එක දාලා මුටිය වාඩිද නැයි මේක කන පිට යනකොට තවත් මානසික පිස්සෙක් අර කුකුලා පාන අරගෙන එතනට ගිහිල්ලා තියෙනවා. තියලා අහනවා පුතා ලන්තෑරුමක් තියෙනවා. ඔව්. ඉටිපන්දමක් තියෙනවා. ඔව් දොස්තර මහත්තයා. පානකුත් තියෙනවා. ඔව්. කුකුලා පානකුත් තියෙනවා. පුතා දැන් මේකේ මොකද්ද පත්තු කරන්නේ? කුකුලා පාන පත්තු කෙරුව තෙල් ඉවර වෙනවම නිවෙනවා. පාන පොඩිනේ. උලංගක් ගදනම නිවෙනවා. ඉටිපන්න දී වෙලා යනවා. කල්පනා. පුතා ලන්තෑරුම පත්තු කරනවාද? පාන පත්තු කරනවාද? කුකුලා පාන පත්තු කරනවාද? ඉටිපන්දම පත්තු කරනවා. ඉස්සෙල්ලාම මොනවද පත්තු කරන්නේ? දොස්තර මාත්‍යා මේ එකක්වත් පත්තු කරන්න කලින් ගිනි පෙට්ටිය පත්තු කරන්න ඕනේ. ගිනි පෙට්ටිය පත්තු වෙන්නේ නැතො මේ එකක්වත් පත්තු වෙන්නේ නැහැ. ඒක උදේ ඩිස්චාර්ජ්. උදේ රාත් වෙලා. එයා ප්‍රශ්නේ තේරුම් ගත්තේ නේ. එයා කියනවා කුකුලා පානවත් ඉටිපන්දමවත් ලන්තෑරුමවත් නැටිපානවත් නෙමෙයි පත්තු කරන්න ඉස්සෙල්ලාම ගිනි පෙට්ටිය පත්තු කරන්න ඕනේ. ඇයි? ගිනි පෙට්ටිය පත්තු කරන්න නැතො මේ එකක්වත් පත්තු කරන්න බෑ. එයා ලෙඩේ සනීප වෙච්ච කෙනෙක්. දැන් අර ලෙඩු දෙන්නගේ වෙනස තේරෙනවද? කවුද ලෙඩු දෙන්න? දොස්තර මාත්‍යා කවුද? ගුරුවරයා. ගුරුවරයා තමයි දොස්තර මාත්‍යා. අර ඉසෙල්ලාම ලෙඩෙක් කිටි. ඒ ලෙඩා තමයි අවසාන කාලේ ඩිස්චාර්ජ් වෙන කාලේ අර විදියට කතා කළේ. එයාමයි. එදා අර පාන පෙන්නපෝ ඒ ලෙඩා තමයි අවුරුදු 7කට පස්සේ නැවත අර පාන් සෙට් එකම අරන් ගිහලා ආනවා දැන්. ඒ ලෙඩේ හරියටම සනීපෙලක් දන්නේ නැහනේ. දැන් තමයි ආනෝ මේ මොකද්ද මේකෙන් පත්තු කරන්නේ. දැන් එයා කියන්නේ අර කතාව. දොස්තර මාත් ඉස්සෙල්ලාම ගිනි පෙට්ටිය පත්තු කරන්න මොනවා කරන්න? මේක පත්තු කරද්දි මේකෙන් ඕන එකක් පත්තු කරන්න පුළුවන්. දොස්තර මාත් දන්නා එදා හිටපු කෙනා නෙමෙයි අද ඉන්නේ. අද මෙයා ලෙඩේ සනීප වෙලා එයාව ඩිස්චාර්ජ් කරනවා. මේ උදාහරණය මේ උපමාව සති දෙකකට කලින් කියන්න තිබුණේ මට. ඒකේ අවස්ථාව දැන් තමයි ඔබ වහන්සේ මට දුන්නේ. ගොඩක් පිං. තාම අඩුව තේරුම් ගන්න පිළිගන්න මානසිකත්වය ඔබ වහන්සේට නැහැ. තමන්ගේ වැරද්ද කුමක්ද කියලා තේරුම් ගන්න මානසිකත්වය නැහැ. අනිත් අය ඉදිරියේ ලැජ්ජාවක් ඇති වෙයිද? තමන්ගේ අඩුපාඩු කිව්වම ආත්මගරුත්වයට ප්‍රශ්නයක් වෙයිද? ඒක නඩත්තු කරන්න. මොනවාරි මං එකක් කිව්වම ඔව් ඒ විදිහට තමයි මට දැනෙන්නේ. හරිනේ දැන්. අර පළවෙනි පාස්නේ ඒතර දොස්තර මාත්‍ය දැන වැඩි දවසක් යන්නේ. පෙන්ෂන් ගන්නම් වෙන්නේ නැහැ. මට මේ මොන තත්ත්වයක් එනවා. ඇයි? අර මානසිකත්වය ડોක්ටර්ට තේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ නිර්වාණ මාර්ගයේ තුල කෙලෙස් නැහැ කියන එකක්. කෙලෙස් නැහැ කියන එකක් මොකද්ද? කෙලෙස් නැමෙයිද? දැන් රාතන් වහන්සේ කියනවාද? මම රාත් උනා. පෙරේදා පාන්දර 3ට රාත් උනේ. එහෙම කියනවාද පාරදී? එහෙම කියනනම් උන්වහන්සේට මොකද්ද කරන්න මිනිස්සු? ස්වාමීනි අවසරයි. වේදමාත්‍යෙක් ඉන්න අපි අඳුරම. යාන ඇයි වේදමාත්‍ය? ඒ වේදමාත්‍ය කැමති ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන. දැන් ආඳුර අරන් යන්න ඕනේ එතනට. බලන්න ගාන පොයින්ට් එක. ඒ වේදමාත්‍ය ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන්න ඕනේ කියලා අනන්ත අප්‍රමාණ බගෑපත් උනා. හරි ශ්‍රේෂ්ඨ වේදමාත්‍යෙක් අපේ කිරියම් මටත් වෙදකම් කළා. එයාටත් ඔළුවේ ප්‍රශ්නයක් තිබිලා සනීප කළා. දැන් මොකද වෙන්න ඕනේ? එයාට බණ ටිකක් කියන්න ඕනේ. රාත් වෙලා තාම පළවෙනි බණ කිව්වේ නැහැ. එහෙනම් එයාට තමයි කුසල් තියෙන්නේ. හරිනේ. දැන් හාමුදුර එකඟයි. හාමුදුර එක්කගෙන කොහෙද? වෙදමාත්‍යර බණ ටිකක් කියන්න එපා. ගිහිල්ලා වාඩි වෙලා මේ වෙදමාත්‍යා මම පෙරේදා පාන්දර 8ට උදේ 8ට මම රාත් වුණා. ඉතින් මම කැමැති පළවෙනි ධර්ම දේශනාව කියන්න කියනකොට අර උපාසක මාත්‍යා කියන්න ඕනේ වෙදමාත්‍යට ප්‍රශ්නේ තේරෙනවා. වෙදමාත්‍යා දන්නවා ආවල් ලැබේ තියෙන්නේ වේත මේමයි. එමයි ස්වාමිනී ඉසලා ගිලම්පස ටිකක් වළඳලා ඉමු. ගිලම්පස නෙමෙයි අර කසාය හදන්නේ. බලන්න වෙදමාත්‍යට බණ අහන්න ඕනේ කියලා රාතන් වහන්සේ වඩම්මනවා. එතෙන්ට ගිහිල්ලා රාතන් වහන්සේ තමන් හඳුන්වලා දෙනකොට වෙදමාත්‍ය ලෙඩේ තේරුම් අරගෙන දැන් අර වේච්චික තමන් වරන්නේ. ආතවාරිය මොනර කුඩුම්බිය නීර මුල්ලියා කියලා අන්තික ඔක්කොම අවරලා ලස්සනට කසාය හදනවා. බිව්වට පස්සේ තේරෙනවා මේ වෙදමාත්‍ය මට තව පොඩ්ඩක් තියෙනවා වාගේ අදන්න. අපිටත් ඒක තේරෙනවා. දැන් බණ කියන්නේ. දැන් පෑදිලිද මේ කතන්දරේ? කවුද වෙදමාත්‍ය? මම. කවුද රාත්‍රිලා රාතන් වහන්සේ? කවුද උපාසක මාතර එක්කන් ආවේ? මොකද්ද එක කියලා එක්කන් ආවා. වෙදමාත්‍ය ළඟට එක්කන් යන්න කියලා කිව්වේ නාන්ත වෙනකම්. වෙදමාත්‍ය මම මේ වේතක් දෙන්න කියලා කියන්නේ. ගිලම්පස එකක් දෙන්න. ඒ ගිලම්පසකින් තමයි මේ තම් වෙන්නේ. දැන් කතාව පෑදිලිද? ඒක ඇත්ත කතාවද මදක එකද? මේ ලෝකේ ගොඩාක් ඒවා තියෙනවා අපේ හඳුරු. අපිට තේරෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා මට කෙලෙස් මොකවත් නැහැ. මම නිදාසලා ඉන්නේ. මම නිදාසලා ඉන්නේ නම් එයාට ප්‍රීතියක් දැනෙනවද? ඇයි දැනෙන්නේ නැත්තේ? නිදාස් වුණාන් පස්සේ මොකවත් ඉතුරු වෙලා නැත්තම් ප්‍රීතියක් දැනෙන්නේ කාටද? එයා ඒ නිදාස භුක්ති විඳිනවා නා. විඳිනවා නම් මොනවා තියෙන්නේ? විඳවීම තියෙනවා. විඳිනවා කියන්නේම එයා තාම සසරේ යන මේ ටික තේරිලා නැහෙනි. මේ ටික තේරිලා නැහෙනි. යම් කිසි කෙනෙක් නිදාස් වුණා නම් එයා තුළ විඳීමක් තියෙනවද? නැහැ. විඳවීමක් තියෙනවද? නැහැ. ඇයි? නිදාස් වෙච්ච කෙනාට ඒ දෙකම නැහැ. පීඩලත් නැහැ. වෑයම් කරන්නෙත් නැහැ. වෑයම් කරන්නේ නැහැ. නමුත් කිසිම දෙයක පීඩල නැහැ. නාම රූප වල පීඩල නැහැ. දැන් එයාට පටිගියක් තියෙනවද? නැහැ. ඇලිමක් තියෙනවද? නැහැ. එතකොට මම නිදාසුණා කියලා කියනවා නම් මම මේ වගේ අවබෝධයක ඉන්නවයි කියලා කියනවා නම් ඒ කවුද එයා? වැරදි වැටීමක ඉන්න කෙනෙක්. ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක්. ප්‍රතිකාර කියන්නේ මොකද්ද? දුකට වේදානම් තථාගතයන් වහන්සේගේ නිර්වාණ ධර්මයෙන් ප්‍රතිකාර ලබන්න අවශ්‍යයි. ඖෂධ තියෙනවා. පටිච්ච සමුප්පාදය, සතර සටිපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, කායානුපස්සන, ධම්මානුපස්සන, වේදනානුපස්සන, කමඨං, මේ වගේ ඖෂධ ගණනාවක් තියෙන 84000. එයාට ගැළපෙන ඖෂධ ටක් ගාලා ගත්තා, ඇඹරුවා දුන්නා. දුන්නාම උදේ ටිකක් තියෙනවා වගේ. එහෙමයි. ස්වාමිනී අපට තේරෙනවා ඔබ වහන්සේට ටිකක් තියෙන බව. එහෙනම් මං ඒ ටික පොඩ්ඩක් ඉවර කරලා එන්නම් නේද බණ කියන්න. දැන් තේරුණා. දැන් අපිට කෙලෙස් නැත්තම්. කෙලෙස් නැහැ. අපි දන්නවා කෙලෙස් මොකක් නැහැ. අපිට මේ ප්‍රශ්නයක්වත් නැහැ. කෙලෙස් නැත්තම් අපේ හාමුදුරනේ අපිට මේ නිරෝධ වෙච්ච අර නිරෝධගාමිනී පටිපදාවේ මානසිකත්වයේ තියෙන්න ඉපා. නිරෝධගාමිනී මානසිකත්වයක් තියෙන්න ඕනේ. දැන් අපට මදුරුවන්ගේ කරදර දැනෙනවා නම් මිනිසුන්ගේ ශබ්ද කරදර නම් දාඩිය දානකොට අසහනයක් තියෙනවා නම් අපිට මේ පරිසරය තුළ අපි බලාපොරොත්තු වෙන අර ප්‍රීතිය ඒක එන්නේ නැත්තම් දැන් ප්‍රශ්නේ විසඳිලාද නැද්ද? දැන් එතකොට ඒ කියන්නේ මොකද්ද? තාම තියෙනවා. හැබැයි අහුවෙලා නැහැ. සමහර කෙලෙස් ඉන්නවා අහුවෙන්නේ නැහැ. දැන් සමහර ලෙඩු ඉන්නවා, මානසික ලෙඩු ඉන්නවා. සබ්බේ පුතුජන උම්මතක. එතකොට දැන් මාර්ගඵලයක් නැත්තම් එයා කවුද? උම්මත්තකයිනේ. දැන් එයාට අසනීපයක් තියෙනවනේ, මානසික ප්‍රශ්නයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? අසනීපයක්. ලෝභය කියන්නේ මොකද්ද? අසනීපයක්. ඇයි? ගෙනියන්න බැරි නම් බැරි දේ ගන්නවා කියලා කියන්නේ එයා මානසික ලෙඩෙක් නෙමෙයිද? අසනීපයක්. රාගය කියන්නේ අසනීපයක්. ඇයි? රාගය සංසිඳිච්ච කෙනෙක් පෙන්වන්න ලෝකෙ. එතකොට දැන් සංසිඳෙන්න බැරි එකක් පස්සේ මිරිංගුවක් පස්සේ අඹයනනවා. එයා කවුද? මානසික ලෙඩෙක්. මෝහය තියෙනවා නම් එයා කවුද? මට එහෙම තියෙනවා, මට උපාදි තියෙනවා. නාමයක් රූපයක් නැත්නම් පුද්ගල සත්‍ය නැත්නම් උපාදි තියෙන්නේ කාටද? එයා කවුද? එයාත් මානසික දෙයක්. එහෙනම් මේ ලෝභ දේශ මෝහ තියෙන කට්ටිය කවුද මේ ලෝකේ? එතකොට මේ කට්ටිය ඔක්කොම ලෙඩු කියලා දන්නවද? දැන් අම්බ කරන කට්ටිය කියනවා මම ලෙඩෙක් කියලා. නෑ. එයා කියන මම නිරෝගී. හැබැයි දුකට වෙදකම් කරන වෙදමාත්‍ය දන්නවා මෙයාට ලෙඩක් තියෙනවා. මොකද්ද? මෙයා මේ තරම් අඹාගෙන යන්නේ මොකට ප්‍රශ්නයක් තියෙන. හැබැයි බේත කෙලින් දෙන්න දුන්නම ගහනවා. වෙදමාත්‍යර ගහනවා. බේත පේන්න අඳරන්නේ. ගිලම්පස ටිකක් වළඳලා එමු බණට කල. එහෙමයි කියන්නේ. පින්වත භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තියෙන. ආ භාග්‍යතුන් වහන්සේ ආ කියන්නකෝ. හැබැයි ඒ කියන්නේ කාටද? එයාට කියන්නේ. එයාට ඒ ගිලම්පසේ කඩන්නේ. එයාටයි ප්‍රශ්න තියෙන. එයා වෙනුවෙන්මයි ඒක කියන්නේ. හැබැයි එයා වෙනුවෙන් මාත්‍යාට මානසික ප්‍රශ්න තියෙනවා. ඒවා අදා ගන්න බණ. එහෙම කිව්වොත් ඒක ආයිද? නෑ. එයාට කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට নমස්කාරය කියන්නේ. අපි දන්න මේ ලෙඩේට වේත දෙන්නේ. හැබැයි කියන්නේ නැතුව දෙන්නේ. එහෙනම් මේ ලෝකේ අපේ හාඳුරු පුතුජන ස්වභාවයෙන් ඉන්න සියලුම කට්ටියට ලෙඩ තියෙනවා. කෙලෙස් කියන ලෙඩ. ලෝභේ, ద్వේසේ, මෝහේ, රාගේ, වෛරයේ කියන මේ ඔක්කොම අසනීප මානසික ලෙඩ මේවා. මනෝමය අසනීප. හැබැයි මේ හැම දෙයකටම තියෙන ලෙඩ වේත මොකද්ද? සතර සටිපට්ඨානයි. ඒකායන මග්ගෝ. ඒකෙන් තමයි මේ ඔක්කොම කට්ටිය නිදාස් වෙන්නේ. ඩිස්චාර්ජ් වෙන්නේ. අපි කියන්නේ ටිකට් කපුවා කියලා. දොස්තර මහත්තයා ටිකට් කපුවා, දැන් අපි නිදාස් වෙලා යනවා. ඒ නිදාස් වෙන්න තියෙන ඒ දොරටුව තමයි ඒක. ටිකට් කැපෙන්නේ එතනයි. සතර සටිපට්ඨානේ. අපි කියනවා මේ අයිසූ ගත වෙලා. කවුද අයිසූ ගත? උම්මත්තකයා. කවුද? අනාර්ය මාර්ගයේ යන පුතුජන කෙනා අයිසූ එකේ ඉන්නේ. අයිසු එකේ දැන් සාමාන්‍ය තත්ත්වෙන් ඉන්නවා. දැන් එයාට යමක්ම තේරෙනවා. කතා කරන්න බෑ, ඩිස්චාර්ජ් කරන්න බෑ, එළියට දාන්න බෑ. හැබැයි කනවා බොනවා කතා කරනවා. එයාට මතකයේ ටිකක් තියෙනවා. දැන් එයා කවුද? සෝවන් කෙනා. එයාව දාන සාමාන්‍ය වාට්ටුවට. සකු르දාගාමි කෙනා. ඒකෙන් එයාව නිකන් ඇවිදගෙන ඉන්න පුළුවන්. ටෙලිෆෝන් කතා කරන්න පුළුවන්. හැබැයි ඩිස්චාර්ජ් කරලා නැහැ තාම. අර ඇවිදගෙනම අනාගාමි කෙනා. එයාට නිදාස තියෙනවා. කොරිඩෝරේට ගිහිල්ලා බලනවා, පත්තර බලනවා, ටීවී එක බලන ඉන්නවා. බේත් බොන වෙලාවට ඇඳට ගිහිල්ලා ඉඳලා බේත් ටික බොන්න ඕනේ. කෑම ටික ගන්න ඕනේ. ඇවිදින්න ඔක්කොම තියෙන අනිත් වාට් වලටත් යනවා යා. දොස්තර මාත්‍යා කාමරේට ගිහිල්ලා වාඩිලා කතාත් කරනවා. හැබැයි ඩිස්චාර්ජ් කරලා නැහැ යාව. හැබැයි දොස්තර කියනවා මේ එට යන්න ඕනේ. ආයි මේ ඉන්න බෑ දැන් සම්පූර්ණ හොඳයි. හරියට. දැන් අපි ඔක්කොම කොයිද ඉන්නේ? ආරන්නේ තමයි අපේ ස්පිටාලේ. අවුරුදු පහකට එල්ලෙන්න බෑ. අයිසු ගත වෙලා තියෙන දැන් අයිසු එක්කෙනාට ඇවිදින්න පුළුවන්ද? අයිසු එක්කෙනාට පුළුවන්ද මේ ටීවී බලන්න? ඩොපිචු ඉංගන් කන්න කඩේ යන්න පුළුවන්ද? එල්ලෙන්න බෑ. ඇයි අවුරුදු පහකට එල්ලෙන්න බෑ. අන්න අයිසු ගත කළා. මාර්ගඵලයකටපත් වුණාම සතියේ දෙයකට වැඩිටි ස්වාමීන් වහන්සේලා හම්බෙන්න උදකලාවේ ටිකක් ඉන්න දැන් අවසර දෙන්න. ඇයි? එයාට සාමාන්‍ය තත්ත්වෙන් ඉන්නවා එයා. එයා කතා කරන්න ඔක්කොම පුළුවන්. අවුරුදු පහ ඉවර වෙලා එයා දෙවෙනි ඵලයට ආවට පස්සේ තමයි එයාට සාමාන්‍ය සාසන නිදාස හම්බෙන්නේ. අර ක්‍රමේ තමයි මේ තියෙන්නේ. අර ක්‍රමෙමයි මේ තියෙන්නේ. අඩුපාඩු හදාගමු. නියතමානි වෙන්න. අවංක වෙන්න. සම්මා දිට්ඨිය නිවැරදි ලෙස දැක්කොත් ඔබ වහන්සේ කියන්න කලින් ඒක මම කියනවා. ඔබ වහන්සේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා. හැබැයි සම්මා දිට්ඨිය ඔබ වහන්සේ තුල ඇවිල්ලා නැහැ. දැන් මම තවත් සම්මා දිට්ඨි ක්‍රමයක් කිව්වම් ඔව් ඒ ක්‍රමයක් මට පේනවා. ඒකත් ඔබ වහන්සේ. ඇයි දැන් දන්නෝනේ කියලා ඉවරනේ. කියලා ඉවරුනින්ද දන්නවා. දැන් සම්මා දිට්ඨියක ඉන්න කෙනාට සම්මා දිට්ඨි ක්‍රම ගොඩාක් වැටෙනවා. මෙහෙමත් යන්න පුළුවන්. මෙහෙම. ඇයි කොළඹ යන්න දන්න කෙනා දැන් හැම අතුරු පාරම යන්නේ නැද්ද? ඔක්කොම පාරවල් දන්නවා. දැන් මේ වගේම මේකට සම්බන්ධ නැති තව ක්‍රම 20ක් කියන්න පුළුවන්ද ඔබ වහන්සේට? ඇයි? ඒ කියන්නේ නිවැරදි එක නෑ. නිවැරදි එකක් තිබුණොත් එයා ගොඩාක් ක්‍රම දන්නවා. ගොඩාක් ක්‍රමයට තේරෙන්නේ මේක කෙරුවත් කෙරෙනවනේ ඒක. මේක පුරුදු කළා තර වැඩි වෙනවනේ. එහෙම තේරෙනවා යාට. ඒ අවබෝධය තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂය තුළින් ඇති වෙන ඥානය. සෝතාපන්න ඥානය කියලා කියනවනේ. ඒතකොට ඒ ඥානෙට යමක් තේරෙන්න දෙපාය. ඒක තිබුණොත් තේරෙනවා. තවත් අවංක වෙන්න මේ බනහන්. තවත් අඩුපාඩු තේරුම් ගන්න. ඔබ වහන්සේ ආන්න කලින් මම කමටහන් අලුත් කරනවා. ඔබ වහන්සේ මතක් කරන්න කලින් මම ඊළඟට කරන්න ඕනේ වඩන්න ඕනේ මොනවද කියලා කියනවා. මට මොකවත් අමතක වෙලා නැහැ. ඔබ වහන්සේ හිතෙනවද මම ඔබ වහන්සේ නොසලකා ඇරලා ඉන්නවා? ඔබ වහන්සේ මේ පිළිබඳ මගේ අදහසක් නැහැ මට අමතක වෙලා. එහෙම හිතෙනවද? සමහරලාට එහෙම හිතෙනවා. නිකන් ගණන් ගන්න නැතුව ඔබ වහන්සේ නිකන් අත්හැරලා වගේ තියෙන ඔබ වහන්සේ පාඩුවේ ඉන්නවා අවලංගු කාසියක් වගේ එහෙම හිතෙනවද? ඒ හිතෙන්නේ ඔබ වහන්සේ තාම ගුරුවරයාව හඳුරන්නේ නැති නිසා. ඒ හිතලා තියෙන්නේ ඔබ වහන්සේට මගේ අර විශේෂ සැලකිල්ලක් නැති නිසා. විශේෂ සැලකිල්ල තමයි ඔබ වහන්සේගේ අඩුව තේරෙනකම් ඔබ වහන්සේට විවේකයේ දෙන එක. ඒක තමයි අනිත් අයට වඩා ලැබෙන ලොකුම සැලකිල්ල. තේරිච්ච ගම දැන් හදන්න ලේසිනේ. තේරුම් ගන්න බැරි විදියට එක එකව දැන් දුන්නාම පැටලෙන්නේ නැද්ද? එහෙනම් ඔබ වහන්සේට විවේක සුවෙන් ඔබ වහන්සේගේ මානසිකත්වය මොනවද තේරෙන්නේ? මොනවද තියෙන ප්‍රශ්න? මොනවද දුර්වලකම්? මේවා ඔබ වහන්සේටම තේරුම් ගන්න දැරලා තේරුණාට පස්සේ අර තේරිච්ච දේ හදා ගන්න ක්‍රමය කියන එක නේද නියම සැලකිල්ල? දැන් මම නොසලකාරලද වැඩිපුර සැලකිල්ලක් දක්වලාද? තවත් කාලයක් ගන්න විවේක ගන්න. විවේක සුවෙන් ගවේෂණය කරන්න. ඔබ වහන්සේ ගැන මම නිතරම බලාගෙන ඉන්නේ. එහෙම අත්හැරලා නැහැ.